ධර්මානුශාසනාව. කරුණු පිනිදුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. බ්‍රහ්මස්වරයෙන් දේශනා කොට වදාළ ස්වාසෝදාසත් ධර්මස්කන්ධයට අයිති සූත්‍ර පිටකයේ ඇතුළත් ධම්මපදයේ චිත්ත වර්ගයේ 11 වෙනි ගාථාව මේ කියන්නේ. ධර්මදේශනයේ සඳහා විශේෂ අරමුණ වන්නේ දවසරකට පෙර අභාව ප්‍රාප්ත වූ මේ ඉරේ දීර්ඝ කාලයක් දාන සීල භාවනාවේ එකඟවස් කරමින් අප්‍රමාද ජීවිතයක් ගත කොට ප්‍රාණා ප්‍රාප්ත වූ සින්හත් දෙසම් හේමා ප්‍රේමදාස මාතාවට සාප්දාන වශයෙන් දැක්වෙන සිංකලයේ පෙරලි සමන්ගතෙමි. සමන්තා චක්කවාලේසු යනාදී ගාථාවේ ආස්ත අනන්ත චක්කල වාසී දෙවියන්ට ආරාධනා කරා ගේම එන සින්හත් දෙසම් හේමා ප්‍රේමදාස මාතාවත් යේදී ප්‍රේමදාස නැතිතුමත් විත්‍රා ප්‍රස්වාත්ත මහත්මිය, ජයන්ත ප්‍රස්වාත්ත මහත්මිය, අනිකා දෙනත් මහත්මිය ආදී කොට ඇති යම්තා සදාව ප්‍රාප්ත ඥාතීන් ඇත්තේ සෑම දිනකට තමන්ගේ සිත යොදා මෙත යොදා දෙතනම් යොදා මේ දහම් අද සමන් දෙත්වා මේ උතුම් කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා ආඛ්‍යා කලමින් අපි ආරාධනා කරන්නේ මෛත්‍රියෙන්. ධර්මදේශනයේ සඳහා ඉතාම පැහැදිලි ඉතාම සරල නොගැඹුරු දේශනාවක් අපි තෝරා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ල සම්පෙන්දනයේ කොට සංග්‍රහ කරන ලැබුණේ පළවෙනි සංගායනාවේදී. පළවෙනි සංගායනා සිද්ධ වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් ඉන්නේ මාසේ ඉතිරි මාසේ පෙර පසුලස්වක් බොහෝ දවසේ. ඒ තාසේ තමයි අනදනාහිමියන් වහන්සේ අලුයම් කාලේ රහත් භවයටපත් වුනේ. එදා මහා පොළොවද කම්පා වෙනුනේ ධර්ම සංගායනාව ආරම්භ වුනේ. එදා විනී පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය දෙකකාසෙන් සංකා කරුණා. මේ සූත්‍ර පිටකයේ තියෙනවා ග්‍රන්ථ තානමය. ජීවනී කාලේ, මධ්‍යමී කාලේ, සංයුත්තමී කාලේ, අංගුත්තරමී කාලේ කියන මහා ග්‍රන්ථ හතරක උද්දකනිකාවේදී ග්‍රන්ථ 15 කොට ග්‍රන්ථ 19 තියෙනවා ධම්මයේ සූත්‍රාන්ත පිටකයේද. එයින් එක්තරා ග්‍රන්ථයක් ගැන සූත්‍ර පිටකයේ උද්දකනිකාවේ ග්‍රන්ථ 15 වෙනි එකක් තමයි ධම්මපදය. ධම්මපදයේ තියෙනවා වර්ග 26ක්. ඒ තුන්වෙනි වර්ගය චිත්ත වර්ගයයි. ධම්මපදයේ ගාථා තියෙනවා 423. අපේ ධර්මි බෞද්ධයෝ මෙයා කටපාඩම් කරන් විතර භාවිතා කරලා තියෙනවා. අද වුණත් එහි තියෙන අර්ථ රසය, ධර්ම රසය, සම්ප රසය අසීමිතයි. ඕනෑම කෙනෙකුට පහසෙන් ධාරණය කරගන්න පුළුවන් සරල ගාථාවකින් තියෙනවා. දැන් අපි චිත්ත වර්ගයේ ගාථා 11 මෙහිමයි. කලින්ම මේගිය ස්වාමීන් වහන්සේ දේශනා ගාථා දෙකක් දේශනා කළා කියලා. සංගණං චතරං චිත්තං දුරක්ඛං දුන්නේවාරයන් උදුන් කරෝති මේ ධාරී උතුකාරව තේජන වානිදෝ වැතමේ චිත්තෝ ඕක මොක දෙරුද්දතෝ කරිස්සන්ද සිදං චිත්තං මාර දෙයං ගහතේ එන කලෙදි දේශනා ගාථා දෙකකි. ඒ තේරුම මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරමින් හිටියා මේකේ කියන ස්වාමීන් වහන්සේ එකරා කාර්යපා ගමනකදී මේගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ සූරුවතේ සමාගෙන පසුපසින් වැඩෙද්දී අඹරුවණක් දැක්කා. මේ අඹරුවණේ භාවනා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ හිතුණා. බුදුරජාණන් වහන්සේ උපාසිත එකෙන් රබින්ද. උන් ශරීරයත්ම අවතේල්ලා උන් ශරීරෙම උපාසිතුව. ප්‍රතිචේත කළ රබින් දෙපාතෙන් යන උපාසිතුව. අනේ මේ මේගේ ස්වාමීන් වහන්සේගේ පිට ගුරු වෙනගිරලාවේ ධර්මස්කන්ධේ භාවනා කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රතිචේත කරන්නේ දහම් සංගුණේ නැතුව පාත්‍රේ සෝරු දින කියන්නේ ඇදුවානේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාත්‍රේ සෝරු අතට ගත්තා. ඒ පාත්‍රයදී මේගේ ස්වාමීන් වහන්සේ යගෙන් අඹුවේ භාවනා කරන්න ගියාට දෙක දෙක්ක් දැනගත්තා පිට සමාධුනේ නැහැ. ආම විචාරක ව්‍යාපාද විචාරක හිංසා විචාරක ඔවතයන් හිතේ කෙලෙස් සිටිවි. මේ නැවෙන් නැවෙන් හිත කෙලෙතුණා. කොයි දැසකින් වත්ුණාද හිත සංපත් කරගන්න බැරි වෙනා මහත් ලැජ්ජාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. අලෙතු අනේ ස්වාමීනි මං ගිය ගමන අසාර්ථකයි. බුදුරජාණන් වහන්සේ අදාළ මම කිව්වනේ මේ වගේ වැඩි හිතේ කියන කොට සින්තරයක් කියන කොටවත් බැරි නෑනේ. ඒලා ඉතේ ත්‍ත්වයේ සහදා දෙමින් වාතා දෙක දේශනා කළා. සංගමන් සතලං චිත්තං ඒ චිත්ත බොහෝම සැලෙනවා. විතරම සැලෙනවා ඉතේ කාරණු වල සැලෙනවා. සතලං මේ අරමුණු රස හොය හොයා දිනුවා. පුරක් තාං මේක රකින්න බොහෝම අමාරු දෙයක්. දුන්නේවාරයන් රකින්න බොහෝම අපහසුයි. උතුම් පරෝපු නියදාවේ ඥානවන්තයා ඒ කබලගේ සිත, සංකලගේ සිත, රකින්න බැරි සිත, වාරණය කරන්න වළක්වන්න බැරි සිත සිදු කරනවා. හරි උපකාරව දෙයනම් දැනේ බොහෝ කතාගෙන ඇවිල්ලා ඉන්නේ කවලා හදාගෙන ඊවැදේ කාලේ ඊතන හදන වැඩි මහත්කේ කාලේ. සිද්ධියඟ ගාථාවෙන් දේශනා කළා වාරුකේ කමී චිත්තෝ ඕක මොක බුද්ධකේ වතුරෙන් ගොඩක මාර්ගය ගත්තාම දඟලයි කනිනා එයාට වතුර ඇතුලේ ඉන්න බැල් එක දැම්මා කොහොම දඟලනවා වාරුකේ කමී චිත්තෝ ඕක මොක බුද්ධකේ වතුරෙන් ගොඩක ගත්තාම ඒ මාළුවා ඉන්න බෑ දඟලනවා අරුත්සංගක දං චිත්තං මාර්ගයන් පහත ඒ වගේම අපේ සුතේ කුසල් අරමුණේ උපාලාරමනේ කුසාලිතයෙන් තොරෙන්නක කොටන මේකේ තෝ මේක මේ කපුකා විකාර කරේලා හිට ගඟලනවා ඒක ගෙවලනවා ඒක සංකා වෙනවා නමුත් මාර්ගයේ යම් පහතේ ඥානවන්තයා විසින් මේ මාර්යාගේ ಗುಣ මාර්යාගේ ಗುಣ ඉක්මවා යන්න ඕන මාර්යාගේ ಗುಣ ඉක්මවා යන්න නම් මේ කුවන කලින ගඟලන විට සමාධි කරන්න ඕනේ සංපත් කරන්න ඕනේ එන්න මේකයි ස්වාමීන් වහන්සේ දින දෙකේ ආවාදේ. හැබැයි අපි අමලෙට කියලා භාවනා කරන්න බැරි. ඉතින් එහාමියා සම්පාදනයේ පොලේ සිටින ඇවිල්ලා අනිත් අපිරිසුදුවේ ස්වාමීන් වහන්සේ එක හදාගෙන බුදුරජාණන් වහන්සේගේ තාම ඉහෙතමා නියෙ. එයිලා බොහොම ලැජ්ජාවෙන් බොහොම මේකමාවයි වැදෙනවා මේ ගන්න පදේයි. මේ දේශනාව තුළින් විවාහකෝ සෝවාන් නවකල නිරුතු ආගෝධ කරගන්න. මේ දේශනාවකට ගන්න තියෙනවා පාඩම් කීපයක්. එකක් තමයි වැඩිහි කියන්නේ දීකරු වීම. අපේ දෙමාපියෝ, අපේ ගුරුවරයෝ, අපේ මහාසත් දෙයකට වැඩිහි කියෝ යමක් නිවුවොත් එපා කියලා ඒක නොකළ යුතුයි. ඒක කරන්න ගියා නම් අත්තරක්වත් සිදු වෙනවමයි. Taman කරගත් වෙනවමයි. ඒ නිසා යම් කිසි දෙයකින් වැඩිහි කියුවොත් ගහන යන්න එපා, ඔය කටයුතු කරන්න එපා කියලා ඒ කියන දේ ගහනකන් දුන්නොත් ඒ අය මහා වාසනාවන්තයි. ඒ අය ඥානවන්තයි. ඒ අය දුුණුවට යන අයයි. ඒක නිසා එක පාඩමක් ඒකයි. අනිත් කාරණය අපි අපේ චිත්ත ගැන ආબોධ කරගන්න තවත් වෙනවා. අපි එකම දෙයක් ගැන හිතලා ඉන්නකොට 18 හිත දුවනවා. දැන් අපි එකම ආනාපානසත් වේදෙන්නා කියලා ওই දෙකකින් ආත්මයේ හිත සංසක් කරන්නේ අරේ දුවනවා මෙහෙ දුවනවා මේ ජීවිතේ ගලාගෙන අන්තිමේ නැගිටලා යන්න අතර ගන්න බැරි. ඒ හිතේ ස්වභාවය. නමුත් මේ පාරමිතුන් කරවතේ ඥානවන්තයා මේ ධුවන කයින් දඟලන කම්පණය වෙන රකින්න දැරීමේ දෙක ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ඇහැ නිසා, කන නිසා, නාසය කාවිකා, දිව නිසා, කය නිසා, විතිකා, මේ දොරතු අය නිසා ධුවන කයන මේ කර්මවලුනේ මේ දෙක සංවර කරගන්නට අර උණු විහාරිතෝ උණු ඉරහරිතෝ දකෝ සත්‍යනා සමේකින් ඉදිරියට යන අල්ලගෙන මේ සාර කරන්න වාගේ මේ පිට අල්ලගන්න ඕනේ. මේක තාත් වෙන මනා පිළිය. මනා පිළියාවක් කියයි මනා පිළියාවක් කියයි. සියයක් නියමයක් නෝනා කියන මේ තුන අවශ්‍යයි. මේ තුන එක්කාසු කරගෙන මේක රැකගත්තොත් තමයි පුළුවන් වෙන මෙලවන දිනෙම පුළුවන්. මෙලවම ඥානවන්ත කෙනෙක් දිනෙම පුළුවන්. මෙලවම ධනවත් කෙනෙක් දිනෙම පුළුවන්. මෙලවම ජීවිතවත් කෙනෙක් ජීවත් වෙන්න පුළුවන් දිනෙම පුළුවන්. මොනවා පුණ්‍යවන්තයෙක් හැදෙලා ජීවෙන්න පුළුවන්කම තියෙනවා. මොනවා කරන උසස් පුද්ගලයෙක් වාසපත් වෙන්න පුළුවන් වෙනවා. සුපේ සංසත් කර ගැනීමෙන් උගමනය කර ගැනීම. කර්ණවාසයෙන් පුදේතයන්ට පුළුවන් වෙනවා. සාහසාදු පාතේ ආලෝකයෙන් ආලෝකයෙන් පුළුවන් වෙනවා. කර්මාක වශයෙන් සා පුණ්‍යවන්තෝ සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා මේ දුවන කාමික ආරක්ෂා කර ගැනීමට අපනේ කෝණ මහා විදේ කුසල ධර්මයන්ගේ සත්‍ය උදාරක බුදුන් වැඩීමේ කිරිස්සයා ගැනීම දෙනවා කියන වැඩීම මෛත්‍රී වැඩීම භාවනා කිරීම ආදී මේ කටයුතු එකින් පුකාරි ගුරු වෙනින් සිදු වෙනු මේ චිත්ත සංවර කර ගැනීමත් අපි අනිස්ථාන කර ගනිමු. ඒ හිත සංවර කරගත් උතුම්මගේ ලෝතුරා සම්මා සම්බුද්ධෝගානං වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි තමයි. අපි විතරෙන කෙරුවන් කරණයෙන් දැනින් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත දමණය කර ගන්නා ලද ආනුභාව බලයෙන් අපට මේ සිත දමණය කර ගන්න ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරා ගනි. එහෙම වාස්තාවේ දෙවෙනි කතා ලෝකයෙන් සදා වෙන ප්‍රබදගතය. විපස්සනාතෝ සාධෝ චිත්තං ගන්තං දුඛාවං මේ දේශනේ කරන්නේ එක ස්වාමීන් වහන්සේ නමකටයි. උනාටගේ නම ප්‍රසිද්ධ නැහැ. ඉතින් හේතුව ස්වාමීන් වහන්සේලා හැද නමක් හොඳව පිළිගනගන. ධර්මයේ දිනේ භාවනා කරනවා ඉගෙනගෙන අවුරුදු 5ක් ගිහි ආශ්‍රයෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරාදාන් ලැබිය පොතල් ගන්නවා ඈත නැක ආරණ්‍යයකට භාවනා කරා. ඒ ආරණ්‍ය සමීපයේ තියෙන මාතික ගාම කියලා ගම. මාතික ගාම. මේ ස්වාමීන් වහන්සේලා ගමේ පිළිසරා ලැබුණාම ඒ ගම් වාසීන් බොහොම එක්සාස් වෙලා ස්වාමීන් වහන්සේලාට කොහොමද දුක කොනකින් හදලා දීලා වාස්සන් කළා. මාතික ගමේ ඉන්න මාතික මාතා කියලා ගුණවත් මවකෙක්. ගමේ ප්‍රභූවක මවකෙක්. උතුම් අනිත්‍යතාවක උපදෙස් දෙමින් තමයි මේ සංගාමයේ ඉඳී. ධාතගිය ස්වාමීන් වහන්සේ ගැටෙන අවස්ථාවක මේකේ මේ දැන් උත්සාහතුළු අත්පාන ගිලන්පත් ආදී වලින් කියන. බලනකොට කවුරුත් නැහැ. සත කමයේ සිටිය. මොකද යස්සනාම මෙන්න ස්වාමීන් වහන්සේ ගැනේ ගැනේ ආවා. අවිල තම තමා ගාතමල වාදේන. ඉන්නේ නෑ ගොඩක් දෙනියෝ. ගිලන්පත් දාමයේ සිටිය ගන්නල වැඩ කරා ස්වාමීනි. ස්වාමීන් වහන්සේලා මේ ගැනේ ගැනේ ගලන මොකද? නෑ නෑ මහා ගම්බෝ. සාමාන්‍ය මානසික ප්‍රශ්න නේද? මෑණියනේ අපේ ශරීරයේ හේතා ගෝමා නසා ගංසා ආදී කොටස් විශ්ේත අනුලෝම පරිලෝම ආදී වශයෙන් සංඥා කරමින් භාවනා කරයි. මුතුමේ කියලා ස්වාමීනි ඒ රාබුබව ලකසක් කරන්න බැරිද අපිට හතරන්නේ පුළුවන්නේ එනනම් කියලා දෙන්න ඒ ස්වාමීන් වහන්සේලා කියලා දෙන්නා මේ වස්තුනිකාකාර භාවනා කරන්නේ මුතුමේ කතරගොත් මේක කරලා තිබුණා කියනවා බොහෝ කලක් කතර දුරු කරපු භාවනාවක් මේ විතර කියවා එනනම් මේ භාවනා කළා මුතුමේ කියන්නේ 17 උතුමේකමයි මේ දෙක තුන නිසා කටකෝල රසෙන් ප්‍රතුමක් ගන්න දෙකක් ලැබෙනවා. ඊළඟට වර්ණපතන රසෙන් අත් සමාපත් උදවා ගන්න පුළුවන්. සාතුමන්ත භාරවතෙන් විපස්සනාට අරුණා ඕහාන් සතදාගාම අනාගාමී මාර්ගඵල තුනක් ආදෝල කරගන්නවා. අභිඥා දලසයිද. දෙවියන් අනුගමිත බලන්න පුළුවන්, ප්‍රදාන් බලන්න පුළුවන්, දෙවතන් නිවන දෙන උතුම් අභිඥා පහලදෙනවා. දැන් මේ නෑනේ ගෝතෙන් ගලු අපේ මේ ස්වාමීන් වහන්සේලා මේ අභිධර්ම ලබාගෙන අනේ එක්කෙනෙකු කරන්නේ. අපු ගලු මොකද ස්වාමීන් වහන්සේගේ සිහිරේ අඩුද? නෑ බොහොම කියලා. එහෙනම් මොකද බඩ කාදේ? බලුවා මුන්නාට බොහොම එක එක ගම් රටවල උපන්නේ බොහෝ මේ ඇස්සන්න ගලතන සත්‍රා ආහාර පාන වලින් අඩුපාඩුවක් තියෙනවා. මේ නෑනේ මේකේ ස්වාමීන් වහන්සේගේ ඍෂි දේවල් නුවණින් ගුණ තේනකා දිවකින් බලබලා ඒ සංසාධනය කරමින් සිල්ල කාටි ගැඳපු සැලසුව. රජුකාගේ නෑ මහජාතකයන් කොපු කාලයේ දුන කඩමන ස්වාමීන් වහන්සේලා ගෞතල සකාරයි. උන්නාතේ රස්සතල ඉඳලා සාමාන්‍යයෙන් කරන අර ලෑංයන් දෙන්න බින්දේම උනාක් ලබාගිය අවස්ථාවක්. උපරජාන් වහන්සේ මේ උත්තර විවර ලොක්කම කියන්නේ කියන ඔබ ආගමේ ශාස්ත්‍රා ස්වාමීන් වහන්සේ. අනේ මාත්‍යන් වල ගහක් දෙන්නේ කියන උපරජාන් වහන්සේගේ අවස්ථාරන් ඒ ආරම්භයේ ගෙහෙන්න ඔකන්දාවක් යන යන පොතේ කියන්නේ නැත ගමන් ආයේ සාවරණී මලුකෙත් සංගම ගංගාවක් හොඳ. අන්නර නෑනේ දේශෙන් ගාව තේ කියවා මලුකෙත් සංගමදී. ආයෙත් අනේ නැට දැන් විකාශය රත්නාන ගිරන් ප්‍රතිරාජ්‍යයක් ගන්නවා. ඒකත් දැන්. ඊළඟට හොඳට විනාගෙන කවදා උදේ පාන්දරේ තුන මත මහන්සේ දින්නකාපයන්ගේ සම්පිටක්වත් ලැබෙන්නේ. බොල්ල සඳක් වෙයි. අපමණ දින්නකාපයන් ගස්සා ගාමිතුගොත් එහෙවත් හොඳයිනේ. අන් දානිසේ. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ ඉතින් මෙතන දෙනවා ලොක්කොම මේ කෞතුණිය කරොත්. පස්සේ විනාඩි මහා බලක් ලැබුණා. තමන් රහත්යා තව ගුහාණියක් ගන්න බොහෝ කිකක් බහලුණු බඩුත් දෙක රොදුවා වුණා වගේ ඒ නෑනෑනි මාව කරනවානේ. අනේ මොකද මේ ප්‍රෝග්‍රෑම් මහා ලැජ්ජාවක් කියලා ඉස්සත් උනාකම බුදු දානවාක්. එන්න මේ විදිහට කියලා. ඒවා බුදු දානවාක් වදාලා මහා නේ. ඔබට එතන තමයි ගෑවි මොකද නියන්නේ. දැන් නියන්න බෑ ඔබ. ඒ රංගාශාමත් උපද්දරවා. අරගෙන අර ස්වාමීන් වහන්සේ අයිමත් ඒකා කියාම ඒ නෑනියන් දෙවොන් බලලා මොන කක්කාර ඒවා. රත්යේ ඒ නෑනියන් උනාසේ සමීපයේ දෙන ආරාධන කරලා ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේගේ මහානිකන්ති නියම කපේතල උදෙන්න අනිත් සියලු සූපත් උපස්ථාන අපට සාදා ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් දෙන්න නැතුව ස්වාමීන්ගේ සම්බන්ධයක් නැතුළු සහනා කරන්නේ අන්නේ උපදේශෙ විතර ගන්නකොට කියලා කියයි. ඒ මොනවා උපදේශේ? නිස්සහසලෝ යක්ඛාමනිකාතේ විස්සද්ද සමෝකාදී චිත්තංගං සංකපාවහං. මේකේ විස්සහසල නවත්තන්න බොනමාරි. උපදේශෙ නිස්සහසල ගණනය කරන් ගන්නවාද? නිස්සහස. නහොත් ඕනෙකේ කරෝනා. ඒකෝනාග සන්තෝෂයන් ආගම දෙනාක මෛත්‍රිය අරගන්න කරා. විතරමිත වෙනස් කරනවා ගන්න. ධර්ම කාම නිකාතේ මේක විතරම ධනක ධනක දේවල් කොහොමද කියනවා. විස්සක ධනතෝ සාදෝ හේතක ධනමේ කියන බොහෝම වටිනවා. උත්සන් ධන්සන් සකාලාන් ඔබ ධනමේ කරගන්නා ලබනන් ධතේ. මේ දේශනෙන් කරත් වෙන විදුරු ගන්නාට යෝනි ස්වාමීන් වහන්සේ බොහෝම සංකේතකින් භාවනා කළා. බුදුරජාණන්ගේ උනාතමෞතුමේ සිටෝ දීපසෝ ලබන කලස්වා මේ මොලොක්කක ආරාධනාවලට. මේ බුදුරජාණන්ගේ දින උපදේශය. දැන් අපට හේතුන් ගන්න පාඩම් දෙකක් තියෙනවා. එකක් තමයි අපි සංසාරේ දිනවල දිනවල දිනවල හදව මනස ජීවිතයක් ලැබුවා. විශේෂයෙන් සම්මා දිට්ඨික බව ජීවිත ලබා ගැනීමවා. ඒක නිකන් නෙමෙයි විපාල වෙන සෝපාදේ. අපෝ නිකුණා කියන මහා කුණේ විපාකයෙන් අපතම දාසනාවන්ත කුණ දුක්ක් කියලා. මේ කුණ ඉතේ නිරකරංග ගානෙන්ද රත්තරංග වලට වඩා ලස්සනම කුණ දුක්. මේ කුණාගේ තවත් රෝගන ගන්නකොට විශාල රංගුවන් ආකාරයක් කියන දෙනේ ඔය රංගුවන් ආකාරයේ වැටුමියක් වාදපත් කරගත්තම වැඩක් නෑනේ. ඔය වැටුමේ අදාහාපාවිච්චි කරා නම් ඒ ආකාරයේ වැඩක් නෑනේ. ඒකෙන් ගන්නෝ නික ප්‍රයෝජනෙ. ඔය රංගුවන් මතකවල බෝධනේ කරලා ඒවා පදම් කරලා ඒවා පුරක් කරන් අදාගෙන ඕනෑ කරන් ඩක්තරන් ආවරණ වාස්න ප්‍රාණ විස්ථාපනය කරන්න පුළුවන්. ඒවාගේ බරකෝල කින්තල බින්ත ලබාගත්තේ මහා පුණ්‍යවන්ත පුත්තර කරන්වරාව සම්බුන් ආශ්‍රයවට වදිනා මේක බුදුබණ දෙමින් අපි සුබ කරගන්නකෝ බුදුබණ දෙමින් සුබ කරගන්න අපි මේකෙන් වැඩ ගන්නකෝ අපල පුලුවන්කම දේවා මේ දෙමින් දෝෂවන්න කියලා සම්බලෝ කියන්නේ ධානා වදන්න කියලා විදර්ශනා වදන්න පුළුවන් උත්සාහින්තමෙන් ආශෝධ කරන්නේ බෝවාංගාගේ මාර්ග කර නිවන් මේ විදිහෙන් ආශෝධ කරගන්න ඒකා නගතල නියනකක් වහම වැඩ ගන්න පුළුවන් මේ වාසනාවන්ත පුණ්‍යවන්ත උතුම් උපරාදී ආරක්ෂා කරගන්නට ඒකේ ගානන් වහන්සේ දේවන ප්‍රඥානුභාවයෙන් අපට ප්‍රඥාව සම්පූර්ණ ලැබුණා කියන විස්තරය. ඉනි ප්‍රවෘත්තියයි. උපොප්පතං කුණුකනම් වත්තාම නිසා තුන උත්සං රක්ඛෝතං ගාමී චිත්තං ගොත්තං සුඛාරං යෝගෝතනේ ප්‍රහස්තිය නෝන කින්නති කුතු කුතු කුතු කාරි කුලයි කිය. ඒ කුතු පුත්‍රයා සමින් දවසේ කිනේ. ඔහු කියේ මාළිගාව ගලෙන් වදිනා විතර විතර ස්වාමීන් වහන්සේලා පිළිගුණා. එක ස්වාමීන් වහන්සේලා නමක් විතර දකින් ලැබෙන්නේ මෙතුමා එක පැහැදිලි. රාසජ්ජේ කියන අනෝ ස්වාමීන් ස්වාමීන් වහන්සේ හරියම සාංකල්ය ගමනක් සාංකල්ය ප්‍රයත්න සාංකල්ය මොකද සංසුන් අනසක් ඇති නිසා මේ සාංකල්ය අනේ ස්වාමීන් අපට නෑ මේවාම කනතිල්ල අපට මේ දුකින් තමයි බදුවා කියලා දුක සංසප්ත වෙනවා කියලා වැයදාවක් උපරි ගහසක් නෑ. ඔබ හත්බන් දෙන් දෝකලන්දෝන් දෝරක දෙලේ කරන් වල බරන්โดනේ. උරාගෙන নানা ප්‍රකාර රගයෙන් රටකින් අපේ හිතේ බර වෙනා, කඩ වෙනා, වේදනා නුතු. අනේ ස්වාමීන් මසත්ේ කනතිලමත් ක්‍රමයක් කියලා දෙන්නකෝ. මේ ස්වාමීන් වහන්සේ ගන්නවා මේ බෞද්ධකම කියන්නේ උපකාර දෙන්න කියලා කියන්නේ නෑ. උපපාද භාවනා කරන් ඉන්නේ නුවා දෙක පුත්‍රයෝ ගල් නේද අරිස්සාවෝ පුරුදු කරන්වෝ දුකීමන් ගැසරණ යන දෙකට දෙන්න පුරුදු වෙන්නේ කුල්ල තුන්න ගම්කම් දෙවන්නල පුරුදු වෙන්නේ රක්ෂාත වල ආරාධනා කරන ගම්කම් දෙන්න පුරුදු වෙන්නේ කලාක දාන දෙන්න පුරුදු වෙන්නේ මොන පිටින් කෙරෙව මේ අරිස්සාවෝ පුරුදු කරන්නේ කියලා ඉත කාලයක් මෙහෙම ජීවිතයක් හොඳ නේද ස්වාමීන් මම දැන් පරිස්සාවෝ කෙනෙක් බොහෝම රක්ෂාත්වා කතම් කර කරන්න පුළුවන් ඒකෝ නඩු පිටේ ලොකෝ හැල්ුවක් කියන කන්තිගුණක් කියන තාත් මතර කියලා දෙන්නේ නේද ඕකම් දෙන්නට විතර මේ සමාදම් වෙන පස්කේදී සමාදම් වෙන ඕක නිතර නිතර ඉතින් කියනවා කියන අදහස වැඩ කරන්නේ කොහොමද දිනුවත් ඒක තාකදී ආමත් වෙන ගොඩක් කියලා ගාමි මම දැන් විතර මේ කන්ති දෙවා මොනවට ආවස්සා කරන මම මේක විතර බාහනාවක් වගේ විතර බාහකා කරනවා මාතේ දෙන් දුනාකාර මානසික කන්ති දීමක් ලැබිලා තියෙනවා ඔයගෙම අපේ කියනක් වැඩිලා තියෙනවා හැම දිනාගේ කරුණා මෛත්‍රිය දයාව අනුසම්පාදහ අරධානයේ අනුසම්පාද සැලකුණු නාවතුණියක් දෙනවා මේක රබිනේ මේ ප්‍රකාශාවදී අත්දැකීම් ආයෙත් මේක වශයෙන් ගතකේ සමාදම් වෙයි ඉතින් ගතකේ යක්කන්න පටන් ගන්න ගොඩනෙන්නේ නැත්නම් මෙලෙන් කරපාවිච්චි කරන්නේ විකාල භෝජනයක් නෑ ධර්මචාරයේ සිරිසු භෝජන කරනවා දැන් අරසවාදා විකසාන්තයි මුතරින් ගහයි ඇදාටත් අනේ ස්වාමී මට දෙනවා ආකාරයක කෙනෙක්ලක් දැන් කියනවා මේක සදා කලිල්ලන්නට කියලා දෙන්නේ ආරණන් ගන්න අහන්නේ දෙන්නේ එනෝ ඒ කියන හොම සංකල්ප කරලා මහා නෝන මාන්‍යතික දහසක් යනකොට ආචාර්යයන් වහන්සේලාට යන්නේ අනේ නාම අපි ධර්ම කියේ උපාධ්‍යයන් වහන්සේලාට යන්නේ අනේ නාම ඉන්නේ කියේ දැන් ඒක මහා බරක් වුණා ඊයේ රැකෙන්න කැමති නමුත් මේ දිනේ කුසාපද රාහසක් වෙන මේක රකින්න ගන්නේ නැහැ පොරිසයිල කරි දෙන්නා කිවෙන්නේ කියන්නේ. ඉතින් ඒක දෙක් භාගයේ නැතිව ලෝක පුභාගයේ නැති දුරු හොදන්නේ නැතික දාසක් දරුණා. ආශ්‍රේතන විසුන්ගා මොකද ඇවතිනේ කොහොමද ආතන දාලා කියනසක්. මොකද මේකේ දෙකක් වුණා. ඕකට කීවාරේ ඉතන මම ගෙදරින්ම ලොක්න බොහොම තනිකින්ම නාගුණ කෙරුවා. දැන් මහානාට පස්සමද මේක නම මහානරක් වගේ කරයි. ඉතින් විද්‍යාන් නැතෙන් දෙකදිය. විද්‍යාන් හත්තට මොකද දුරවන්නේ නොකාමිනම් සංඝාවෙන් මහන්නේ මං දී කාලේ තිබි සතෙන් මන් නැතුණා මහන් වාදපාසීතර මහා බර. එයි මේ කෝටි ගණන් සිංහාපද කියලා මට මතක තියාගන්න පුළුවන් කටින්න කොහොමද? හොඳයි. පොරොත් කොන රකෙන් එකක් දැක්කොත් නිකක් හදෙන්න පුළුවන්. නෝ පුළුවන්. එන්න ඕකම රැකෙන් විතරක් වේ. නිර්වික දකින්න ඇති කියලා සිත අනුපස්සනා කරන හැටි උපදෙස් මේ ආකාරයෙන් දුන්නේ උපදෝෂයයි. උපද්දසං සෝනං වස්සකානනිපාතුනං සිත්තං රක්ෂේතමේ ධාමේ සිත්තං ගොත්තං සුඛාවහං. උපදිනක සුබුද්දසං දකින්න ආරේ. එහෙම කාර්මයක්නේ සකහනක්නේ ඇදෙට බදී. කුණුකුණං බොහෝම කියන්නේවා. බොහෝම කියන්නේවා එකතරම් කියන්නේවත් නෑ ලෝකේ. වස්සකානනේ පාතුනං සිත්තං සංගොලියෙන් වපත් කෝරා. ගුප්තං ගුප්තං සුකාරං අන්නේ පුත්‍ර ආරක්ෂා කර ගැනීම සතගෙන දේවා මේ කාර්යය ගෝතනා කළාම ඒනෝ ස්වාමීන් වහන්සේ පුත ආරක්ෂා කර ගැනීම කාරණා කළා කාර්යයක් කෙරුවා වැඩි කාර්යයක් කෙරුවේ ඒ කොහොමද මේ කුරුසි ගුවන් යාන කෙරුවේ දක ගන්න පුළුවන්කම තියෙන්නේ කර්ම හේතුවෙන්. අපි ගන්න ගන්න අරමුණු කුලින්ද අපේ හිතට ඇතුළේ වේදනා කුලින්ද අපිට ඇතුළේ සංඥා කුලින්ද පිට තෝරන ගන්න පුළුවන්. මේක තෝරන ගත්තාම ඒ සාහසාතර යන අපේ බුදු දානවාන උඩ දුක්ක පොතුලා තියෙනවා. ඒ කාමයේ පිට තුළු බඳර තෝරන හදාගෙන අපතේ සිටින් බෝතරා බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගත් කරුවත් මහන්සේගේ ප්‍රඥා ආනුභාව බලින් මේ ගුණ කන්නේ අසං වරලෙන ආරක්ෂා කරගන්න දුක් කරගන්න කනකෙන කාරණේ හෙල්ප ගන්න මේ සුත ආරක්ෂා කරගන්න රැකගන්න ප්‍රඥා බලය ඥානීය ගුණ අපට ලැබුවා කියලා අපි අනිසං කරනවා. ඊළඟට තවසේ මේකයි. ඌරංගමං ඒක කරන් අතරේ රංගුපාතය ගෝතික්කං සංයමේ සම්පේ මොක්ඛං දිනාරගං ගුණා ඕම් ලක්ෂණ ප්‍රෝත්‍ය සංගරාකේත කියන රහතන් වහන්සේලාට කිව්වා. ඒ රහතන් වහන්සේගේ සහෝදරයනි පිටෙත් සිටියා ඒ පිටාපත් නම තිබුණේ සංගරාකේත. රාජිනේ සංගරාක. මේ පිටා මානසලා ඉන්න රහතන් වහන්සේලා. ඒක සම්පදක් වෙනවා. ධර්මයේ නැතිගෙන යන්නේ කොතරා ග්‍රාම ආශ්‍රිත ආවාසික රත්කමද. ඒ ස්වාමීන් වහන්සේගේ වස්සලකාන බෝධාවේදී ලැබුණා පත්‍රේනා දුකසාර ඇතුළු සියලු වස්සලක අතරේනා දුකසාර ඇතුළු වස්සල. මේක ලැබිච්ච ගමන් මේ ලොකුක ලොකු ස්වාමීන් වහන්සේ පූජා කරන්නේ කියන ආවා ලොකු ස්වාමීන් වහන්සේ රැගෙන ගුරු ස්වාමීන් වහන්සේ රැගෙන තෝනා කෙරේතාව. එහෙල බොහෝම ගෞරවයෙන් යන්නේ නැතුවදලා බොහා මිලිකලා ප්‍රෝදාන නංගලා කෙරේලා කියා. ස්වාමීන් මම වස්සපාති ගන්න මට මෙන්නේ පූජාව ලැබුණා. මට දෙකක් ලැබුණා. මේ ලොකු සීලවත්තරයෝ මම ස්වාමීන් වහන්සේට පූජා කරනවා කියලා පාමකදී. ස්වාමීන් වහන්සේ දේවන රහතන් වහන්සේනේ නම මට කියන කුංකුරු සාරංග. ඒ නම කාර්යය. ඉන් සංඝාසන ආරාධනා කළා මේ සරණ කුටිසේ. ඔවුන් මේ කාමනීයයන්ගේ රාගණීය සංඝරත්නක ස්වාමීන් වහන්සේගේ පිටු සංකලෝ. ඔතන මහා කුකුසක් තියෙනවා. මේ නම් මේ ආශාවෙන් වාසේ මම ගන්නේ කලකිරුණනේ. මම ගන්නේ අමනා දෙන්නේ. අවු ළඟේ මේ ගෞරවයෙන් සද්ධාමයෙන් කරන පූජාවක් බාරගත්තේ නෑනේ. අනේ මට දැන් වදන්නේ ආශාරයන් වාසේ කාබුයන් වාසේ මම ගන්නේ කලකිරුණා මා ගන්නේ කරේ. මම දෙකකින් එන්නේ මාද කරන්නේ. මම එකක් අනි කොල්ලා මේ කලකොල වෙතුන්ලා හරි ගන්න එමුදුන. එමුදුනක් අරගෙන ඒක ඔලුබනේ මේ ඉන්නේ කියෝ ගැටවලා දෙනවානේ. ඉතින් ගල් කරලා මොනවා ගා ගන්නවා කියලා දෙකක් හදාගෙන උදාහරණයක් කරගන්න. කොහොමද කියන්නේ මගේ ව්‍යාපාර පුතුන්ගෙන් දිනු කරවන්නේ විඤ්ඤාතක දරුවෙක් වගේ. රෝකරුව හදාගෙන සතරේක නංගගෙන ඒ අම්මත් එකක් දෙන්නේ නැහැ නම් එනවා මගේ කාර් ගන්නත් බලන්න එන්න දෙන්න. ඒකට නම් පිළිගන්නේ. මේ වෙනකොට මෙන්නේ අර යාමේ දරුවා වදාගෙන ඇවිල්ලා ඊළඟට අම්මට දෙනවා. අම්ම වදාගෙන ඇවිල්ලා පියාට දෙනවා. මාළුන් වාසේ වදාගෙන පොඩ අතපාරේ. ඒකත් මේ මෞතුමියගේ ප්‍රමාද දෝෂයෙන් දරුවා අතාරු නැතිනේ. අතාරනකොට මෙන්නේ රෝගේ තරුණා. රෝගෙන් තිබුණා. අයි මේ දරුවා මට දුන්නේ නැහැ. මේ දරුවා දින කාලා ගාතේ පත්වනා නෙවිල මම කලින්ම දෙවිතේ. මොන්නේ කීයද? ඒකේ වෙනකොට මොකද දුන්නේ? මේක කිසිම ධානාවක් මාර්ගාවක් නෙමෙයි. අනේ අර කෝපෙන් ගාමි කියලා මේ තරම් කලකල අපාදයන් නැති කිසි දෙයක් තේරෙනවා උපාදයන් නැති විදිහක පොදුමනේ විතරක් නැති පාරක් ඒකට උපාදයන් නැති කිව්වා ඉවතින් බලාගෙන ඉගෙන නම් තමංගු ඉන්නකොට ගන්න බැරියක බාර මතද රණේද කොහොමයි තෝරන්නේ වෙන දෙකක් නැති කල්පනා රත්නය දෙන තිබුණු දෙය විකාරයක් රැජ්ජාන ගුවන් පටන් ගත්ත අනේ දෙකෙන් අල්ලගෙන අයල වැඳලා සමාන දුන්නා සමාව ගන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ කොච්චරද කියනවා මේ ප්‍රයෝගය කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේවල් කරස්වා කලබල වෙනකොට මුත්තෙන් දෝකා දෙකේ සදාන්නේ ඌරන් ගණන් ඒක තරම් මොකද බොහෝම දුර ගණන් යනවා ඒක තරම් ඉතින් පොඩි උපෝත්කතා දෙකක් නැතුව තනි තනි එක ප්‍රමණක් කරගෙනා අතරේ නම් රූපයක් කියන වර්ණයක් නැහැ මේ පංචස්කන්ධේ රූපස්කන්ධේ විභාවේ වෘතනාක විභාවයේද පවතින්නේ මේ දෙත්තන් සංයමයේ සාධිමත්කම් දනාර බන්ධනා කොහොමද යන සංවර ප්‍රගප්පෝත් මාර බන්ධනින් මිදෙනවා මේ දෝෂණය අර සාමින් වාදයේ කොච්චර ප්‍රයෝජනවත් වෙනවාද ඒක බුදුරංගමං කියන්නේ ඒක ගණන් කරනවා නේ ඌරේ කෙටි අරමුණ ගන්නවා ඒකත් අංගලක්ෂණ ගණන් කරන්නේ නැහැ ඒක ගණන් කරන දෙයක් නෙමෙයි වෘතනාකයෙන් දෙතේ උත්සාහ නැත්නම් දුක ගමන් කරන්නේ නැහැ. ඒකේ නරමුණ ගන්න එකයි මෙතන සඳහන් වෙන්නේ. දුක කන්නට හේතු දෙක තුන කෙනෙකුට පුළුවන් කරනවා කියන්නේ මේ පංචෝකාර භාවිතය කියනවානේ ගුරුතුමනි. විචාරයක් ඔය විචාරයේ න පංචෝකාර කියන භාවිතය අයෙම රූපවත් රූපේ නැතුව ඒ ආත්මේ නැතුව විකුණ දෙක ආත්මේ කාලෙ දෙහෙම නැහැ. ගමන් කරන්නේ නැහැ. දැන් පුරතුන අරමුණ ගන්නවා. දැන් ඕනෙ මෙතන ලොකු මැකින්න පුළුවන් ගුවන් ඒකයි ගුරුතුමාගේ ජීවිතය පුරාන්නේ ඉංග්‍රීසි ජීවිතය පුරාන්නේ සැලකුම් ඒ අනුව නෙමෙයි මෙතන ඉගෙන ඉතින් අරමුණු කරන මාත්‍රාව කෙරෙහි ඒ ආදී ස්වභාවයන් වලට කියන දැන් අර පුඩා ස්වාමීන් වහන්සේ කියනේ තමන් දුකාදයන් වාදගෙන අලුතේනක් ඇති වෙනවා කියන්නේ අන්තිමේ විකාරයෙන් විකාරක ආහත මාළිකා අදාහවා ගියාන් අන්තිමේ දුකෝනේ විකක්ක්ක්නේ මේ දෝෂය පහත් වෙනකොට ස්වාමීන් වහන්සේ විකාරුණා විකාරුණා ඔය මහතෝම ගෝවාන් නම කල නිවන්ත වාදෝදී. සතු ආරහත් වේදපත් නෑ. වර්ණයෙන් නම්ත ගමන් සතුක පාඩම් කීපයක් දේන. එකක් තමයි අපි සමාද මෙන්න පාඩම් කරන මෙන්න එක දෙනක් රෝධය නියුදේ. වර්ණයක් නම් මෙන්න එක දෙනා ඉස්සෝලෙ. එන්න තමයි එක දෙනා කඩපොල. එක දෙනා වෙන තැනක. මේ සමන් කියන්නේ ඒක ඉතේක් වුණා මෙතනක් වෙනවා. මේක තමයි ඒක. ඒ නිසා ඔබේ උප සංසාරයෙන් වල තේජලා ඉන්නවා නම් පාඩම් කරනවා නම් භාවනාවක් කරනවා නම් එහෙමත් නැත්නම් විශේෂයෙන් සාධකාරී දෙක ඉන්නවා නම් කලමින් කරන්න ඕන කිත උත්සාහ දෙන්නේ අනුගාමිනාගේ භාගයක් පරිදිත් ගමක බලලා විෂ්ණු ගමෙන් පිටුන් බලලා කොතනපත් වෙන මොන තමයි වැඩේ කරන්නේ ඒක දුනවා නම් නැවත නැතු අනක් විෂ්ණු ගම බලන්න ඕනේ ඒක තමයි ගොතේනවා ඒක බුදුරජාණන් වහන්සේ දෙවිපත් බුදුජානනාථ ධම්මපදයක් දේශනා කරන අතර දුරුක සාධුකාර දෙනවා නම් මොන්න ආශ්‍රාත ප්‍රසවාතරම හේතු සමාධි කරගන්න. එහෙනම් ආශ්‍රයේ සමාපත්තියකට හේතුව මොන්තු මෙහෙදා. එහෙනම්ගේ තමයි අපට බුදුජානනාථ උපදෙස් දීලා තියෙන්නේ මේ ජීවන කයිරකගෙන කලකිරෙන් කොට. රෝගම කනගාට වෙන දෙපාරිතේ ස්වභාවය. ඒක ගමනේ කරගන්න ධර්මයක් දෙන්නේ නැතත් ධර්මයක් දෙන්න ඕනේ. අන්නේ අරමුණේ ප්‍රතිවිරුද්ධ ආගමේ තමයි මෙතන වාසයේ ප්‍රබෝධාත්ම කාඩේ. ඒකා දෙන්නෝ දෙන සමාහුණක් වූවන්ගෙන් අග්‍රෝ සමාධියේ සරෝ විචේතරෝ බුදානන් වහන්සේගේ කරණෙන් දීපෙන් ප්‍රඥාන ප්‍රාවේ අපතේ ගෝණ පාරි විතේ දුර්ගමං කරන විතේ දුරු විතේ සමාධිමත් කරන සංසත් කරගෙන මෙලොව ගෝණයක් අල්ලව බුද්ධිය සාන්ත නිවන සඳහා සතුටු බල ගැනීමට සත්‍ය බලයේ ධෛර්යයේ ධීරිය සත්‍ය සමාධියේ ඥානය අපට ලැබුණා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟට තෝරේ කාර්ය බලද්දක. අනවාසිත චිත්තස්සේ සද්ධම්මං අවිජානතේ අරිස්සල සසහදස්සෝ සංඥාන පරිපූර්ණති. අනවාසිත චිත්තස්සේ අනන්නාත චේතකෝ විනිකාත කෛලක්ෂ නප්පිසාගරතෝ භයං. මේ කාර්යයේ දේශනා කළේ දුක්ඛ හත්ක දෙන ස්වාමීන් වහන්සේ දුක්ඛ හත්ක මේ ස්වාමීන් වහන්සේ දීපාන දුක්ඛත් විභාගයෙන් මේ කාලේදී ඉන්න මහණෙනම මහණා පිළිගන්නත් දෙනකොට මොන්නේ අද හොඳට සක්ුණාත් වෙනා කෝට් එක අනුමත කරන්නේ. පුරාලංගය. අද මේ කාලේ දුක්ඛන බොහෝම උපකාරයි. බොහෝම වස්තුවේ කරනවා බොහෝම ගෞරවයේ නිහතමානීව පිටාකාමී වුණා. ඉතින් අපේ පුරාලංගය නැගිටලා මහත් වෙනවා. ආයමත් එක දාසයෙන් වන් නැග කොට වෙන ගබකවල ගබකවල මහත් වෙනවා නිකොට වෙන ආයමත් වෙන ගාමී වැඩේ කරන්නේ ආයතය මහන්සිය. කොහොම නාර ප්‍රාත්ම පුරාලිය. වාර ආත්ම පුරාලිය. අදගේ ඉන්නේ මානවල දුකින් වාසල මහාන කරගන්නේ එයාට මහාන කරගන්න දෙන්නේ. ඉන්නේ කොටස. බොහෝම සංඝරා බොහෝම සිද්ධාකාමි සංඝයාද කොටය. ඉතින් හත් වෙනි වාර මොක බොන්නේ. ඒවත් අද ඉන්නේ කන්දියානි. අවු නාර ගියේ නැතිය. යම් කසිත නඩතන වැඩ කරන මහාන්තෝන ගෙදරේනවා. ඒකවල තමන් ගුරුඹ ගර්භණ නේදලා. වත්වත් දින්දක් වෙලා බොහෝම ආහාරයි. එතුමිය දැන් දාසාගින් දෙතේනේ. තමන්ගේ අඳුන් කන්ද අඳුන් පහරාම ආවලා. කොරනවා. කොර නඳුර වලින් ඉන්න අනේ මලකුණක් වාගේ තොරන. ඉතින් එක්ක මලකුණක් නාගේ. දේශිකන් විතර නිග්‍රහ කරලා මෙච්චර බලක් ගන්න ඕනෙකට පහළුණානේ. අනිත්‍යං අනිත්‍යං අනිත්‍යං කියේකියාම පිටත් වෙලා ආනම්ම වෙන්නේ මේ විතර කියලා කියන්නම කියනවා. ඉතින් අනිත්‍යං අනිත්‍යං කියේකේ යනකොට මඟ තියෙන උදාසනාඥානේ පහරවලා හොරා නඟ පළඳවන් ආපොදු. සද්ධාකාන්තියේ අප්‍රමාදව සාරණා කරලා වූ දෘෂ්ටිඥාන කරකවහත්. මේ දුකෝන් වාග්ය දීවා අයි යනසි ගන්ති යන කාලෙනේ අර මේ කාලේ යොමු දෙන්නේ කරමාවනි. නෑ මම ආයන්නේ මම යන ගමනක් නෑ. කතාවක් නෑ යන්නේ. ඒ දුකෝන් වාග්ය පිටු දාන වාදේ තැන මේකලා මෙන්න මේ ආමදෝ රහත් කෙනෙක් වගේ කතා කරනවා කියේ. පිටු දාන වාග්ය අදාළ වුණා නෙමෙයි. ඒ මගේ පුත්‍රයෙක් දැන් දැන් රහතෝ දුක පුත්‍රයෙක් එයත් දී කාලේ නැත්තම් අරිට ගමනේ කරගන්න දරු කාලේ ගිහුණා. දැන් මෙයාට ඒක ගමනේ කරමින් ඉන්නේ දැන් මේ විදිහේ ගෙදර ගෙනේ මතු භාවයක තවත් යන්නේ නැහැ. කුළු කොලිකෙන් ගියාගෙන ආයෙත් දෙකක් දුරා ගන්නවා. ඒ නම කියනක කාදා ගැනීම මේ ධාතක දෙක දේශනා කරනවා. අනවාක්කෝ පිටස්සත් ඒකක් ධම්මං අවිජානකෝ සමාධියක් නැති, සංසප්ත නැති. වාගේ දුකන නඳන්නේ අරෝපණවත් පතරවස්සේ නිත්‍යන සත්‍යාරදී යන්නේ ඉස්සර සත්‍යාරදී නැති වෙනස්තාවයේ කන්‍යාන පරිපූර්ණකේ නෝන ලැබෙන්නේ ඒකට ඉත සමාගයක් නේ එවැගේම ඉතේ සත්‍යාරක් ඉතුරුනේ සත්‍යාරමගෙන ගන්නේ නැහැ ඕනක්කට සත්‍යාව බාල වෙන්නේ නැහැ අනවත්කෙත් අනන්වා අපේතේතු ඉතින් ඔබේ කාසාවක් නැති. ඉතින් ඔබයන් ගන්න තරහ වෙන්නේ නැති. ඊළඟට කුණුපාප පහේ නැත්තේ. කුසලකතා කියලම අවසන් කළ රහත් නගමෝණින් කුසලකතා අවසන් වුණා. නක්ඛිදාගරතෝ බලං මේ විදිහට අවදීන් හිතිය, නිදාගෙන හිතිය බයක් නෑ. මේ දේශනාවට රහත් ගුණයට වර්ණනා කරමි. ඒ රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේ නමයි. උනාට ඉදිරියේ දෙවියන් දෙයක් ගැන ආශාවක් ගන්න වාසිත. පොරොසින්ගෙන් තේරෙන්නේ අනන්වාත කෝපකේ ඉතේ කිසි දෙයකට කැපෙන්නේ නැහැ තරහ වෙන්නේ නැහැ. උසාර අපකල් දෙන්නේකොත් නෑ දැන් ක්‍රියා මාත්‍රය. උනිකා උනාතෝතේ කිසි බයක් නෑ මේ ඉදිරියට පුනර්භවයේ දෙන්නේ සාන්ත නිර්වාණ ධාතුවේ සාක්ෂාත් කරගන්න. දැන් මෙතනින් ගන්න තියෙන රබගත් පාඩම කීයද? අපේ සිතේ අරහතේ දෙවන කාණිතේ අපේ සම්පත් කරගන්නේ අනිසම දුකුදාන කියලා ගන්න තෝරේ මේ දුකුදාන කියනානේ කොච්චරක් දුකුදාන කියන ආහන්න ලැබුණා කොච්චරක් කියන මේක 10කින් 10ක් අතරක් අතරක් දෙකින් හරි ඉගෙන ගන්න තෝරේ කියන්න තෝරේ වගේම සත්‍යව දෙනිස්තර කරවන්න තෝරේ නැතිනේ තරණං අඥාන් මට ඕනේ තරණක් දෙන්නේ දුකෝනේ තරණං වලින් අපිට බුදුල ඥානං වාසයෙන් කල්යාණ මිත්‍රයන් කියන තරණයි දෙයි ඔයගේ පුනරුවන් ගැන තීරම සදා පිටවා ගන්න තෝරේ ඔයාලගේ ඒ නිල සත්‍යාරක් සංසප් විකක් බුදුබණක් අදහමින් අපි කටයුතු කරොත් අපට පුළුවන් වෙනවා මේ විද්‍යාපීඨයෙන් වහන්සේලා අවබෝධ කළ දෙන ගැනීමෙන් ගැඹුරු සාහස නිර්වාණ ධාතුන් සාක්ෂාත් කරගන්න. ඒක අපේ සිංහව ප්‍රධානම සමන් වහන්සේගේ ප්‍රඥා මහිමයේ ආලෝකවත් කරගාන ඒ සාංගනාජන් වහන්සේගේ කිසියෝ බරුව වශයෙන් අපට දී සමසල්ගෙන අපේ සිත සමාධිමත් කරගන්න ශක්තිය ලැබෙනවා. බුදුන් ගුණගන්න ශක්තිය ලැබෙනවා. ස්ථිර සත්‍යා සිතුවා ගන්න ශක්තිය ලැබෙනවා. උනන්ින්මකට නෝව ජීවන කල්ව සුදුසු සාන්තනීය සාර්ථක කරගන්න වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඊළඟ කරත් ඔබවත් සිටුවක් තියෙනවා. උන්වෝතමං කාය නිනං විදිට්වා නගරේ සමං දෙත්තනි පංසපෙත්වා බෝධේතන මාරං කන්‍යා විදෝනේ විතං දරස්සෝ අනේකනෝ සියා සහදිවත්ත්‍ය ස්වාමීන් වහන්සේලා පන්තියනන සෞඛ්‍යනාතු සම්බෝධන ආදී පහක්ෙත් කාරණෝ ගිනෝ භාවනා ගුණ ගුරු වහන්සේ ඉඳලා සුබෝධානාතුන් අවසන් ලබාගෙන දුනා ආනන්ද සේනාතුලක භාවනා කළා. ආරණ්‍ය තේනාතුනේ ඉමහත් දෙවිසේ සමේත බොහෝම ගමනියෝ ඉතේ බස් වුණා. බලන්න කිතුව බලාපු වුණා. බලිතාවා වුණා බොහෝම ගමනියෝ. ඒ ගමනාන්තේ අභිජන දෝපෝසාරුයි. ස්වාමීන් වහන්සේලා ගම් දෙකක් ආසිතෝ කුඹපාතුවමි ඒ ආරණ්‍ය වත් වෙනවා. මේ බොහෝම කාලන් ඉන්නවා කිසිම දෙන්නේ නැහැ කාලේ ඉන්නද. උනක පාස්වා. තාසල් දෙකක් තුනක් ගන්නවා ස්වාමීන් වහන්සේලා පිටත් වේදෝ කියලා කඩියලා. උපකාරයේ රැඳ ගැනීමත් ස්වාමීන් වහන්සේ උදාගන්නේ ඉගන්නේ භාෂා කරන. ඒ සංගෝතනේ අනුනසියෝ নানা ප්‍රකාර සිය පරිදේවල් මහාපාර සිය පරිසබ්ද භෝත අපකලා නසු දුර්ගන්ධ ඒ හැමෝම අපට උපකාර ලබා ගන්න පුළුවන් වෙන විදිහින් උපකාර ලබා ගන්න අපි ඒක සුදුස් සංගයනේ තෝරන සුදුස් සංගයෙන් අපේ වැඩවලදී මෛත්‍රී කාවත වෙන්โดනේ මෛත්‍රිය පුරුදු කරන්න තෝරන්නේ ගුණ ව්‍යාකරණයන් ධාත්කතා කර්මීනිත සූත්‍රයේ හේරු නුදනාරි හේරු නුදනාරි ධාතකෝ විද්‍යාන්තරයකට ගැදීෙන් භාවිත කරනවා නම් තමංගෙත් මෛත්‍රී කරනවා තමංගෙන් නහත පරිසරෝ තමංගෙතෝ ධායකෝවා ගතන ගතන අස්තන්නේ අනුකම්පාව කරුණා මෛත්‍රිය විශ්වාසය කියනවා මේ පතුගේ ධර්මකෝ පුණ්‍යංගල ප්‍රදේශයාගේ ප්‍රධාන ආරම්භකෝ නාමයේ ධායක මහත්මයේ වූ අනේ ස්වාමීනි මට හරියටම හරිදර කාලයක් එනිසා මට නින්දක ප්‍රදේශයක් දෙන්න මට දැන් සතුටින් ඉන්න එයත් අංගෙ මට හරින පරිබෝධය කරදෙන මම කරන කියන ලබකෝ මට විශ්වාස වෙන අනේ ස්වාමීනි මට ප්‍රදේශයක් දෙන්න මේකට මේ නැවතන භාවනා කරන්න බැරි නිසා මම කියුවා මහත්තයෝ ධායක සතුටින් මේතර සූත්‍රයේ ඉතිං කියවන්නේ යන්නේ මොකක්ද කියලා මේ කොතන හරි කියවන්නේ ඉතින් ඉතින් මාත් ගානකට පස්සේ ආවා ඒක කියන ස්වාමීන් වහන්සේ මම කිසියක් කරක් නෙමෙයි සියක් කරලා කරනවා දින කතා භාවිතා මේ ස්වාමීන් වහන්සේ පුදුමානි සංකේතය යම යන වැඩේ මම කියන්නේ කරන මට කරන්න ගොඩක් මට සතර සංකෘතියක් තියෙනවා මගේ සාමලෝක ආයෙ නමස්කම් ගෞරව කරන ආදරය කරන අනුකම්පාවක් අනේ ස්වාමීන් වහන්සේ මම වලට කඩ කරන්නේ නැහැ මේ ජීවිතයේ මේ ඉස්හානාදීන් වාගයක් නම් විදිත භාවිතා කරනවා කියන එතුමා මායිකලේ ප්‍රතිඥා කළ වැඩසටහනක් නේ දැන් මාස කීපෙකට පෙර. මේ බලන්න මෙතරම් දුක්ඛම තේනවා පාසු කෙරෙන්නේ නැහැ අපට ප්‍රයෝජන ලැබෙන්නේ. දෙහෙත්ේ තුනක් ලැබෙන්නේ නැහැ නේ. දෙහෙත්ේ අපි සාහිත්‍යයක් නැති වෙලි කෝරෙන්නේ. බඩගින්නේ තේනවා කෑම තේනවා දැන් ගන්න නැත්නම් බඩගින්නේ නෙමෙන්නේ නැහැ නේ. දැන් ගත්තොත් බඩගින්නේ නෙමෙන්නේ. ඔයාලේ තමයි මේ බුදුබණ අනන්ත දෙවියන්ගේ ඒ අනුගමනය කළොත් තමයි අපිට කණෙන් ලැබෙන්නේ. විසාක කෙනෙකු විදියට ලෝකදා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලාගාලේ මෛත්‍රී කාරණාවෙන් බවසින්දාකෝ පිටින්කෝ යෝරෙන් කියරේ දින කරගන්න බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී කාරණිකා බලයෙන් මෛත්‍රී ධ්‍යාන සමාපත් බලයෙන් අපවත් වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟ ප්‍රවෘත්තිකා තුනයි සම්පූර්ණ කොටින් කියන්නේ කියන්නම් අතිරං වතයන් පාදෝ පතමින් අධිතෙස්සති බුද්ධෝ අපේතනී ආනෝ විරක්ඛංග කලින්දරං නුදේශනේ සරත්වේ භූත ගත්ත පිට ස්වාමීන් වහන්සේ ගුණාසේ සරත්වේ රහතේ කුල පිටරේ සදාහන් බුදු පත්නේ තයිදුනා උප සම්බදා වුණා ධර්ම නිගම ගත්ත භාවනා කළා හැබැයි ගුණාසේ රෝගයක් හටගත්තා ඉස්සල අදාතවාගේ ඊළඟට සාහිත්‍යදා ලෝකේ ඊළඟට ඔන්න මේ ලැබෙන මේ පිළි කරා. දෙලි පිළි කරන් ලොකු දෙවියෝ තියෙනවා. ඉනිසාවා. මුළු ශරීරෙම තුනතාවා. ඊළඟට දෙලි කුකෝ නා මුළු ශරීරෙම තවන්නක් වෙනවා. කොහොමදක් වෙනවා. ඉතින් ඉස්සුවන්නවත් දෙලි කුකෝ දෙපස් කාලක වරුපරන්න බෑ මුළු අංගවම ගලනවා. ගලනවා. ඕදා ගලනවා. උත්තර කුකෝ සම්මුතියක් නැත්නම් දුකයි. අනේ දෙවියන් වහන්සේ අත්හැරියනේ කාර්යස්තෝ කරන්න බැරුව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධියත් මෙන්න කොහොමනේ. ඕනෑම සංජානක යම් වේලාවකදී නිර දෙවියන් කියන වෙනාවක ඒනාතුල සාධිකා වැඩිච්ච උතුම් වැඩිය. මොන්න බලු. විකතාසෝන් වහන්සේ උනාතේ සකස් කරවගත්තා. උනාතරවලු ඒ ස්වාමීන් වහන්සේ ළඟ ඇලිගෙන තියෙන තේරු කොස්සල්ලා මෙහෙම බලාගත්තා. බලාගෙන බොහෝමයේ කරලා වේරම් කිව්වා. ඊළඟට ආගය කොටසක් බෝධනය කරලා අර වේලු සිටුවර කරවල අනුත්තරක ප්‍රෝධනය කළා. මේ හඳට ගොඩාගෙන ප්‍රෝධනය කළා. දැන් ස්වාමීන් වහන්සේගේ ශරීරයේ තිබුණ වණය. බදෝ විකුරජාන වහන්සේගේ උපස්ථාන කරන වෙලාවේ මහා කරුණාවයි මහා මෛත්‍රියයි ඒ ආනුභාවයෙන් උන්වහන්සේ පුදුම සනසුල්ලක් ඇති. ඊළාට වේලු සිටුවර ළඟට බොරව ගහලා විස්තර කොහොමද දෙකක් සනසුල්ලක් ලැබුණේ. මේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර සනසුල්ලක් නේ. බුදුරජාණන් වහන්සේ උදෙසින් වැඩිමින් මේ වාතා දේශනා කළා. අතිරං වතයන් පාලෝ කතින් අධිච්ඡති බුද්ධෝ අපේ තෙන්නානෝ විරක්ඛංග කලින්දරං මේ පරිරය. පිටින් නිවෙති. වෙනාලේ තව නොදෝරණවතින් බොරණේ ගන්න බර ප්‍රදක් වාගේ ඉරිමකපත් වෙනවා. අතිරං වතයන් පාලෝ කතින් අධිච්ඡති. මේකෙන් පොළොව කපිතේන්නේ ළඟයි. එවැගේම සිද්දේ වාසය කෙරෙනානෝ මේ විට මේ ශරීරෙ නිවස් කරනවා. නිවස් ගන්න කලින් ගලන් වැඩකට ගන්න බැරි මේ කොහොම තැනින් ලක්වා දේනෝ. ඊළඟ දේශනාව පවත් කළා ඉස්සෙල් ඔබට මේක තව කවුරුත් කරන්නේ ඔය පෙරජාති කරගත්ත කර්මයක් නේ පෙරජාතිය දිනුවක් දෙයි බාල වශයෙන් පස්යෙන් දැකලා අල්ලලා ඔවුන්ගේ විකුණනම් නිල කරනවා ඔයා ඒවායින් පහන්දී මාර්ගෙන් ධර්ම බලවන් පෝෂණය කරනවා ඔයාගේම විකුණන්න සමාවින සතුන් අස්පා කඩලා කටු කඩලා දැන් සමගිය කරලා තියෙනවා ඔයාලු සමහර සතුන් නැරලා කුඳුරවද ඕකේක ප්‍රතිමාකාර සත්ව විකාරක් කර පාපී අනන්ත ජාතිය ලාභාගාමි වෙනා තමයි සතර දොරෝ දීකරගෙනත් දෙිනා යත මේ සුගතේ උපන් රහත් වෙන්නේ කියන්නේ ඕනිකා විශ්වයෙන් කලකටෙන් එපා සංසාර දෝෂ කොමයි කියන නිදාකාර දේශනා කළ ශ්‍රීලක්ෂණේ භාගය දුන්නා මේ නිතර ගිලන් හිටිය ස්වාමීන් වහන්සේ ඒ බුදුබණ කදී අහලා තියෙන ප්‍රශ්නක අල්හත් වේකත් දෙනවා මේ නමක පැහැදිලි වෙනවා මේ සංසාර ස්වභාවය සංසාරය අපි ජීව සතර රහත් වෙන්නේ දින්තරගෙනම සත අනන්ත ජාතිය ලකු සාක්ෂිදේ පුළුවන් මේ බුදුසසුනේදී දින්තරමින් සිතා කරමින් අපි අධිෂ්ඨාන කරන්නේ කොහොමද නුවන් දක්නා දරුව සතර වටනා දරුව අප අපින් පස්වක් දසකුසල සංචාන්දන් පරිේ කර්මයක් ඉගෙනකින් ඇති දෙනවා අභිජ්ජා වාපාදානේ පස්යේ සිතා සතේ සිතෝ පහළේවා කාරයක් කාරයක් සාකාපර සම්මාදිකේ ලැබෙන සත්තරෙන් දසකුසලෙන් බලකෙන දාන සීල භාවනාදී දතපුණ්‍යස්යාවන් දතකුසල කර්මයන් දතපාරමිතාවන් පුරන්ගෙන ආතිජාති සතර වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට තියෙන නන්ද ගෝපාලක තුමාගේ දෙතු ගාථාව. තුමාගේ දෙතු දේශනාසනේ දෙතුන්නේ. විසෝධ සංඝං සංසයිතා දේසිතා වාසන යෝරින මිත්‍යාකං හිතං දිස්සං පාපිනෝ අනන්තෝ කරේ. අනාථ කිල්ලගේ පිටවරයගෙන ගන්නවානේ. අනාථ කිල්ලගේ පිටවරයගේ සාල ගම සම්පත් ලැබුණා. සාලිලේ කඩන් තිබුණා. ඒ ගව සම්පත් පාණය කරපු මහා ධනවත් කෙනෙක් කියනවා නන්ද ගෝපාල කියලා. ඕම ධනවත්. එතුමා තමයි අනාථ කිල්ලගේ පිටුනියකදී ගුරු දෙතෙන් යඬරු ඕකෝම පස්වරට ගේන්නේ එතුමා. ඒනම් තමයි අනාථ කිල්ලගේ පිටුනියකදී දාන ආදී කරලා කරන්නේ ඒවා දෙදෙ. ඔයගෙම අනාථ කිල්ලගේ පිටුනියක බුදුරජාණන් වහන්සේ දකින්න මෙතන යන්න පුරුදු වුණා. එතුම ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මම ආවල් ප්‍රදේශයේ ජීවිත තනිය වඩින්න ඕන එහෙම ආරාධනා කළා කියනවා. බුදුජානකත් අවස්ථා බල බල කල්ගත වෙන සදාසක් ලැබුණා. එදියා මෙතුම බොහෝම ගෞරවයෙන් බුදුජානක වහන්සේ පිළිගැනගෙන උපස්ථාන සැලසනා ගාමියක් දෙන්නා. බණාව. බණාව මෙතුම සෝවාන් වුණා. ඉතින් බුදුජානක වහන්සේ ගන්න ඔන්න පිටත් වෙනවා නාපරෝ එතුම පසුපසෙන් පසු ගමන් ආවා. අපගමන් ඇවිල්ලා දෙක දෙනා ඕන ආපත්ත කොහොමද යනකොට මොන්න දුනාවක් වද්ද එදනා ඊතලවත් අපි ලොකුම නෑ යන්නේ මොකද දුකින් වාසිය දැක්කම දෙතිය සුභාවස්සන්ට යන්න දුකින් වාසිය අයි ස්වාමීන් ලොක්කර සදහවත් මහත්තයෝ කරන විපස්සයක් උනේ බුදුදහමක් වගේ විසන් ඔත උනේ නෑ කහන්නේ මං වැදියක් නැත අද කොතනක ඉකියත් ඔහුගේ මරණය වෙන්නේයි ඒ බලස්සන් ඔබ අවුගේ ගාතවකන්දා සාගයි එනිසන්නම් වැඩි මම වැඩි නිසා ආතනාවක් වුණා බුදුමා සෝවාන් වුණා කෝටි ගාමේ ඉතින් බුදුන් වහන්සේ ආවම මොන විදියට කර්මයක් එකාද නිකේතන වගේ නරුම් දෙන්නේ කියේ ඒක දේශනා කරේ නෑ අන්න එතන සදාන් වුණා ගාතාවන් බෝරුන විතෝ දුතං ඒ කියන්නේ පොරු සමහර විදිහට පාදර ගන්නවා මේ නිවාකම දෙවිනා වෛරක්කාරෝ සවස් වෛරක්කාරය අප කරදෝතෝ විතන්නේ සමහරට ජීවිතානි පවා කරනවා මුත්‍රා සංහිතං චිත්තං මේ පිටකේමක නරක කප්පට හරියෝ පාපියෝ දන්තකෝ පරේ උත්තර උතුම්කෙනෙක් වුණත් විනාශයටපත් වෙනවා කඩතනෙක් වුණත් විනාශයටපත් වෙනවා මේක නරක කප්පට හරියෝ ඒකෙන් ආ බ්‍රහ්ම ලෝකයේ කියන්නේ නරක ආදී දෙන්නේක නරක කප්පට හරියෝ කියනවා සම්පේ වදිනවන අපාද පලයන්නේ නරක කප්පට හරියෝ කියනවා මේකනික ලෝකිත වූනේක පොරොත් විසින් පාප වලට කරදර කරනවා වගේ සතරේ තුන් පාප සතරේ කරදර කරනවා වගේ නරක කප්පකාරිනා වූ දෙක අපතල විනාශයපත් කර දෙන්නේ මේ තරම් අනාගතයක දෙක විරෝධානන් වහන්සේලා මේ බුදුජානන් වහන්සේලා රහතන් වහන්සේලා වගේ ගමනේ කරගත් වාගේ අපේ එකට කිසි එකකින් නොනගත වටින් නොදී ආයතන භාතේලදවත් නොදී යහපත් සුතර ධර්මයන් තම ගුණතරගෙන අපේ නිවාසනාවන්ත පුණ්‍යමත් පිටේ සුගතියක ගෝලෝක ධමලෝක ගෝතී ඒ නමතේ ගාම විසාන්ත අමාමහලක පණවා ගන්න දුර්ගාණන් ආශිර්වාද ආශිර්වාද යකට ලැබෝ වාසලෝ ප්‍රාර්ථනා කරමි. මේ වගේ තමයි තෝමයි. අර මුලින්ම මාත්‍රිකා කළ භාෂාවන් කියන්නේ ලකන්නා තාපිපා සෛරා අන්‍යෝ රාසිතනා කුතා සම්මාතං හිතං දිස්සං කොහෙතෝ නන්තෝ කරේ මෞතනිකතුවා දේතනිකතුවා කරංග බරිතරං ජීනිය මනාර යහපත්පත්ක හරවාගත් දෙස්සේ සිටුතලදෙන ඒක ගාථා උපේරි හේරේ යෙදෙන නගරයක් වෙනා හේරේ මේ නගර විහිසියා හේරේ යෙදෙන සුදු පුත්‍රයෝ ඕම දක්කන ඕම ලක්ෂණ හැබළුවේ ඇති ගන්නවත් පිටෝරේ මේ මහා ප්‍රධානෙන් තමයි අනේ මේ කිසි කුත්‍රයක් ගන්න කිව්වේ ජීවිතේනේ යහපත් දෙක කුත්‍රයේ දරු දෙන්නෙක් කියන්නේ මේ මිනිස්යාගේ කරුණානේ ඒකම අනේ මේ ස්වාමීන් වහන්සේ මගේ දිනවනාලන් කොතරම්ද අනේ කියා මගේ දිනවනේ ශරීර වහන්නේ මේ වගේ දිනනන් කොතරම්ද අනේ ඒක කරුණානේ අයහපත් අකුසාතක පහලෝනානේ ගොවිත්‍යේ තිරහතන් වහන්සේගෙන දෙවිත්‍යක් පහලෝනානේ ඒකට මොකද සිද්ධ වෙන්නේ මුක්තර ලක්ෂණ පරිවර්තනයේ පිටුවරයා විශේෂ භාවිතපත් වෙනානේ විශේෂ කෙනෙක් භාවිතපත් ඕක දන්නවා මහා ලක්ෂණය මෙලිකලා සාකරක් කියන්න බැරි රතෙන් බහලා එතනදී නැත්නම් දෙංගලා හෙන්නේ කාලා ගියා සාකරක් ගන්න බැරි රතේදී අනිත් පැත්තට ඒකේ වුණා ගන්නද ඉතින් අන්තිමේදී රතනා ගංගේ ගන්නේ මෙතර වෙලා ගියුණා හේතන් නගරේ හේතන්ගේ නගරයක් කියනවා ඒ නගරේ ඕම ලක්ෂණ කාංකාවක්ද අර ශරීරයේ සුදු බාහිර පස්නානික විද්‍යාවේ පරිවර්තන බව නැත්නම් නෑනේ මෙයන්ගොතෝ ඕම ධනවත් සුදු පුත්‍රයෝ සුදු වරේ දැකලා මෙතුනේ තමන්ගේ සිටි මාළිගයට ගත් දැන් මෙතුනේ සුදු කෝමයක් කියවත් නැකලා මොන බරු දෙයක් ලැබුණා ඔය අතරේ අර තමන් විපාන් ඉතින් ඉතර සිටුවේ ගොළදාමෙන් ජීවත් වෙන සිටුවේ ඕ කඩකට ගලවාන අහවල් පිටුවරයා පිටු මාතාට දෙවියෝ කොහොමද? අහවල් පිටු කුමාරිකා කොහොමද? අහවල් දරු දෙන්න කොහොමද? ඔවෝ ඉස්සල කවුරු බොහෝම කණේ දෙන්නේ නැහැ. ඒවත් නම් හේතියා කොහොමද කියන පිටුවරේ පිටු පුත්‍රේ ජංක වේද? අනේ වත් නම් අපි කොට ගමට නාන්න ගිහිනා. ඔබ අතුරු පාන වෙනවා. දෙනවාතිව දැන් අන්න වැලකිනා ගහන්න දරුව මතක ගන්නෙත් දෙන්න. ඔබ මෙතුමා මෙතුමෝ කියෝ අනේ ඒ මනමයි. හදෝ වෙන්නේ. මේ ලක්කර සාංශාවක් නේද? හදෝ වෙන්නේ. උන්තරයක් මමයි තමයි ඒකෝරේ කියන්නේ. ඉතින් ඒක ඔක්කොම කියනහම මේ උපවාසය කියන්නේ අනේ කොතර වරදක් පිටේලා තියෙන මම ඔබ සමාවාදයෙන් නම් මහා සත්‍යයන් මහරහතන් වහන්සේ නම් මට ආරාධනා කළ මම දෙවිදෙන ප්‍රාර්ථනා ලැබෙන්නේ. එයාකට රහතන් වහන්සේ දේ නූර ආරම්භේ නා කියන්නේ. සිංහකාරණේ කියලා කියන්නේ අත්දේ ගානයක් ඒ කවි නගරේ. ඉතින් මේ මිත්‍රයා වෙන ආරාධනා කරලා තමන්ගේ දානෙට. ඉතින් මේ රහතන් වහන්සේ ඕක ඔය වෙනකටම කොහොමද දාන්නේ? නෑ මගේ බාන්නේ. ඒ අර ගොඩක් වඩන්න ගනාව. ඉතින් දාන සූදානම් කියලා තුන්නන්නේ අර තෝල්ලි. රෝම ලක්ෂමර දාන සූදානම් කළ ගෞරවයෙන් කියවගෙන දාන පිළිගන්න වංගිලා අවසානයේ පාමල ගඳලා දේවා. ස්වාමීනි, අහවල් දරතු. අහවල් ගඳනදු. මගේ පිටේ ගෝහාන්තේ මිස අපසත් කියනක් පහල වුණා. මේ ස්වාමීනි නම් ඒකෙන් මහා විපත්තියකටපත් වුණා. මගේ සමාන තෝස්වා. ආධිපාදන සමාදන් තමා වෙන්නම් කියලා උනාස මහ කරුණාවෙන් අනුමත කළා සමාවෝ ඒකෙත් මෙන්න පුරිපාදම විය පහල වෙනවා මෙතන මහ සුදුන්න දැන් ඉතින් සුදුන සමිතියකටපත් වෙනා එයාගේ ජීවිතය තමයි ස්වාමියාට කියනවා මම දැන් ජීවිතේට ආශ්‍රය කරන්න බෑ. එතුමාට අනේ අම්බෝකා මේ බර දෙන්නත් කපු කියවත් වෙනවා. දැන් මම එතන ජීවිතේදී මගේ මුතේ තාත් මම තේරුම් කරගත්තා මාතය සංසාරේක. මේ රහස් සංඥාවකේ දෙයිදුණා කියලා කලේ තුනක ආරහන් මතං මාතා පිතා කවුරා මාතෙනුගත බෑනේ රාක්ෂම ලබා දෙන්නේ ඒතෙනුගත බෑනේ රාක්ෂම ලබා දෙන්නේ නෝ රාගෙන අන්‍ය ආපතු ඥාතක අනිත් ඥානයන් ලබා රාක්ෂම ලබා දෙන්නේ දෙලෙත් නැති කරන්න බෑනේ සම්මා කන්නිකං දිස්සං කොයිසෝනම් තතෝ කරේ සමාගේ දිත මනා ධර්මයේ පිටවා ගනිමු උදේවා දේවස්සේ කියනවා ධර්මස්සේ කියනවා ගාමලාභිකේ කියනවා අදුක්ඛලාභිකේ කියනවා වාන්දවම උපපාදාම් වෙනවා අනාපාම් වෙනවා රහත් වෙනවා සතෝබුදු වෙනවා ලෝකුරා සම්මා සම්බුදු වෙනවා යෝකනිපාහිත ධර්මයේ ජීවිතවා ගැනීම කරන් වෙන දෙයක් නෑ වෙන කාටවත් කරන්න බැරි තරම් සම්පත්තියක් රාගයෙන් සතුටේකත්වයක් උදාහරණයක් ආකුරාගයක් දුන්නා පිට ආරක්ෂා කර ගැනීමෙන් උතෝ ධර්මයේ ජීවිතවා ගැනීම ලැබෙන එනිසා උභාවයේ තෝරියේ චිකුත්‍රාගේ ප්‍රවෘත්තිම අපට පැහැදිලි වෙනවා ඒ නරක සත්කාරනෝ නරක විපාකෝ හොඳ කාත්කෝ හොඳ විපාකෝ විපාකපාතේනේ බුද්ධ සාමයේ තුලදී දරුවන් කරන යන්නේ විපාකයේ ගතිනේ හෝවාකේ ගතිනේ මෙත්තා කරුණා මුදුපාතෝ ප්‍රාගුණ වඩමින් එවාගේ මහත්යන් උපස්ථාන කරමින් බුදුබණ අහමින් උදේහා සාගමන කෝල ජීවත් වෙමින් ඒ දරතනවල ජීවිතේන ධර්මානුකූලව සවස්තනි මෙලොව ඥාගෙන සංඝ ඥාගෙන සතර ඥාගෙන බුදුන් ඥාගෙන ආත්ම ඥාගෙන අපරාධිකව නිතරදී යම යනතර ඥානග්‍රහයේ බුදු බතේ බුදු මහරහතන් වහන්සේ ආවෝදකත නිහිරි කරේ වදාළ කර්ම දෙයක ඥානග්‍රහණය වෙන ග්‍රාම රසාන්ත මෝහන්සේ කාක්කාතර ඥානත ස්ථාන භාවෙන් ධර්මානුකූලව සංඝාන් ධාරින් සත්නාත්‍රයන් ගාමින් දිනෝත්යන්ගේ ආශිර්වාදයෙන් කල්‍යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් මාතෝතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආරු දිවනාගේ ආරු බ්‍රහ්මරාජගේ ආශිර්වාදයෙන් අතර ශක්තිය සංයෝධයේ ඉන්නේ ආරක්ෂාවතු කුතුහල කරගන්න ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ජංගෝනාව සම්පූර්ණ වෙනවාට හැකියාවදී මෙතේ කියලා නම් ඔතන බොහෝම සංසුන්ගේ ධර්මයේ පිළිබඳව ජඹුරුක ගන්නා තුන තුදු ධර්මයේ ගම ජඹුරක් සම්බුත් නන්දනා බුදුරජාණන් වහන්සේ සාවදානෝ නෝධාන්ත දෙර සලන් දින්න. උමංගෙන් සමන් විශාල ධර්ම කොටස රාහතිය කර්ම සාහිත්‍ය ප්‍රයෝග ගන්න දරා ගන්න මතක තබා ගන්න අවස්ථාව ලැබෙන. මේ මාගේ මුත දින කර ගැනීමට අප උපදනා දෙන්නේ ප්‍රාර්ථනා කරමුනි. විසාපිය සතර වචනා තුල නැතනට ආලෝකයෙන් ආලෝකයට යෝති යෝති කරාලිය ගමන් කරන්නට නිතිකෝලාවට බහම්ප දුගපත උපදේශයේ වේවා අපර ඥාතනාට බුදුරජාණන් වහන්සේ දේශනාක පුරදා ලෝකින්පත් ධර්මයේ අහංග බදවලා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වේලාවේ ආරාධනා කොට ගෞරවයෙන් වැඩමු කරවා ගැනීමෙන්ද දෙපාදවා පිළිගෙන අතුල් කරනවා වදාන්දුවා ගැනීමෙන්ද වැඩමනස් කාර්යයෙන් සියලුක දෙතේනෙන්ද ආරාධනාව බහම්ප දොර තරංගීමෙන්ද සිතින් කරන වතුගේ සිදු කරගත් මේ උතුම්කල සම්භාරය ගෞතම සම්මා සම්බුද්ධ සාසන පුරන්ති කේතුක පරිදීවා ඊළඟන්ත ගුණවන්ත බුද්ධ පුත්‍ර සංඝරත්නයේ බුදු සසුන ආරක්ෂා කර ගැනීමට මේ කුතලේ දෝෂ යාඥා ලැබෙනවා වතුර තුනකට කර ආදානක් પ્રાપ્ત වූ කල්‍යාණ මිත්‍ර ගුණවතෙකු එක්සන් එමා ගෝණ බාත මහසාගතක වතුර 28 කට කර ආදානක් પ્રાપ્ત මේ මේ තෝමනාත නැතිතුමාංගන්තද රාගයෙන් වතුර අටකොට පමණක බාහලා ප්‍රාප්ත කුත්‍රා කුත්‍රාත මහත්මාරතක උන්මාන තුනකට පසුව බාහලා ප්‍රාප්ත ජයන්ත චෝක්වාත මහත්මාරතක රාගයෙන් වතුර අයකොට පමණක බාහලා ප්‍රාප්ත කුත්‍රා අනුසාස තුනකට මහත්මාරතක තාත්කලෝගේ ඥාතින කමෝ තුනලා බෝධේවා ඉතින් බලන් යෝ සම්දනා භාවයන් තාසා සුදුසුපත් විමෝ පරවරපතු භෝගයෙන් අත්ව අමාන අලුවන්සෝ ලබස්වා ආත්‍යා කරුණාවෙන් පින්දෙයි සාධනා රත්ක ලෝකපාල සාත්මා රත් දෙත්නියෝ සානන්දලේක සාදර සමාදරේ කරුණා මෛත්‍රිය දෙක්කාක පදේ නිතු මන්න දංග සම්බුදු පතුරක තුනං කාත බෞද්ධ ජනකාත නියුතුන් සම්පතද දේ ආරක්ෂාව කළා දෙත්වා පතු භෝගයෙන් සාන්ත නිවන්සෝ ලබස්වා ආත්‍යා මෛත්‍රිය උපාසනදා සෑම කර්මතුමියෙකු කුසලයේ නිරෝධරා සම්පත්තියට වේවා. එම කුසලානිසස් බලෙන් විද්‍යාවේ රත්නස්වාන් ගාමී. ඔය අභාවත් ප්‍රාප්ත ගුණවත් මෞතේදී ගුණවහන් සෝගේ දානම දීපරු දුක්ම නිරු වෙන විදිහට කාරී ප්‍රපාතේ සෝ පවෝ සෑමකක්. මෙහි කාර්යය සම්බන්ධව කමුනේ ධර්මාත්‍රවගතල ධනපත්. මෙලොව ආයි ආරෝග්‍ය සම්ප්‍රදායකෝවා. සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වේවා. උනමෝන ධර්මාමි අසීතු සතසංකප්ප දින තුන වේවා. සම්‍යක් ප්‍රාර්ථනාත් වල සමුජනත් වේවා. බලව සුදුසුක සැලසේවා. බලවරපතු භෝගී භෝතෝත්තර නිර්වාණ ධාතුවේ සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ගනි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.